යමක් අපි ළඟ තියෙනකොට තියෙන මානසිකත්වය, ඒ දේ අපි ළඟ නැතිකොටම තියෙන මානසිකත්වය දෙකක්. හැමදේම අනිත්‍යයට යනවා කියන එක දකින්නවා කියන්නේ ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ දකින්න කෙනා ඒ අනිත්‍යෙන් මට පේනවා, හැමදේම අනිත්‍ය වෙනවා. හැබැයි ඒකත් එක්ක මමත් අනිත්‍ය වෙනවා. ඇත්තටම ලෝකේ හටගන්න එක, පවතින එක, ජීර්ණය වෙලා දිරාපත් වෙලා විනාශ වෙන එක ස්වභාවයක්. හැමදේම තේරුම් ගන්න දකින්න මම ඒ තත්ත්වයටපත් වෙන්නේ නැද්ද? මමත් එක්ක තමයි මේ ක්‍රියාවලිය යන්නේ. ජීර්ණය වෙනවා කියලා කියන්නේ මමත් එක්ක තමයි ජීර්ණය වෙන්නේ. ඒක දකින්නකොට ඒ ඇලීම් ගැටීම් වලින් මේ ලෝකයේ තියෙන පැවැත්මෙන් එයා නිවිල යනවා. ඒ නිවීම තමයි අපි වඩන මාර්ගයේ නිවැරදි කියන එකට තියෙන එකම සාක්ෂිය. නැත්තම් මේවට මීටර් නැහනේ. සෝතාපන්න භාවයේ මනින්ද මීටර් නැහැ. සකෘදාගාමී ඵලයේ මනින්ද මීටර් නැහැ. අපි වඩන මාර්ගයේ තුලින් අට ගන්නා වූ නිවීමමයි ඒකට තියෙන එකම සාක්ෂිය. එනම් ඒ මාර්ගය හරියට වැඩෙනවද කියලා බලනකොට ඒක නිවීම තුලින් ඔප්පු වෙනවා නම් නිරෝධ සමාපත්තිය නිවෙනකම්ම එයාගේ මාර්ගය වඩන්න ඕනේ. හැමදේම අනිත්‍යයි කියලා පේනව නේද? කොච්චර කාලයක් වම් බලන්නද? අවුරුදු 20 50 100 භවයක් කල්පයක් කොච්චර කාලයක් බලන්නද? ඒක නිමාවක් නැහනේ. කෙරවලක් නැහනේ. රාත්‍රියේ පුරාවට බලන්නද? දවල් පුරාවට බලන්නද? නැත්නම් රාත්‍රි දෙකේ රෑ දවල් දෙකේ නිදි මරාගෙන බලන්නද? කොච්චර බලන්නද? ඒ බලන හැම මොහොතෙම යා නිවෙනවනම් සම්පූර්ණ නිවීමේදී අර බලන බැල්ම අවසානයටපත් වෙනවා. නිවෙන්නේ නැත්තම් ඒක ක්‍රියාවක්, ඒක රස්සාවක්. නොකඩවම පවත්වාගෙන යන පැවැත්මක් ඒක. ලෝකේ හැමදේම අනිත්‍ය වෙනවා වාගේ මමත් අනිත්‍ය වෙනවා. එහෙනම් එයාතුල ලෝභ දේශ මොහ හට ගන්න පුළුවන්ද? බෑනේ. කෙනෙක් දැක්කාම ලස්සනයි කියලා පේනවා. එහෙම දැක්කාම රාගික ඇඟීමක් ඇති වෙනවා. තෘෂ්ණාවක් අට ගන්නවා. බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා දකින්න කෙනා තමන් අනිත්‍ය වෙනවා කියන එක දැක්කේ නැති නිසා මේ ප්‍රශ්නය ආවේ. ඒ කියන්නේ තාම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. සම්පූර්ණයෙන් නාන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවාම අපි කියනවා අත හොදන්න. අරේ අත හෙදුවා. ඒ නාලා ඉවරද? නැහැ. අත හොදන්න. මූණත් හොදන්න. එහෙනම් මූණ හෙදුවාම එහෙනම් නාලා ඉවරයි වාගේ. ටගල මූණ හොදලා කියන ඒ කියන්නේ නාලාද? නැහැ නැහැ. ඒකත් නාලා නෙමෙයි. කකුල් දෙකත් හොදන්න. කකුල් දෙකත් හොදලා හිතනවා එයා ආනන් නානවා කියන්නේ මේකයි කලින් නාලා නැහැ එයා. එයා දන්නේ. එයා හිතනවා මේ හතපය හොදලා මූණ හොදලා කකුලේ දුවම එහෙනම් හරි ගුරුවරයා කිව්වේ මේක තමයි නාලා. නෑ ගුරුවරයා කියන්නේ ඒත් නාලා නෑ. ඇඟ හොද ගන්න කියලා කියනවා. එතකොට හිතනවා එහෙනම් ඇඟත් තිබුවාම ඒ කියන්නේ නාලා වෙන්න ඇති කියලා. එයා ඇඟත් හොද ගන්න. හොදගෙන එහෙනම් මේක නාලා නේද ගුරුවරයා? නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? ඉසත් නාන්න කියලා කියනවා. මුළු සර්වාංගෙම තෙමුණට පස්සේල ගුරුවරයා කියන්නේ ඔන්න ඕක තමයි නානවා කියන්නේ. එදාටලු ශිෂ්‍යයාට තියෙන එහෙම තෙමුණොත් තමයි ඒ විදියට වතුර අපෙත් එක්ක සම්බන්ධ වුණොත් තමයිලු ඒ නානවා කියන තැනට එන්නේ. නැත්තම් නානවා කියන එක නෙමෙයි. ඒකට එක එක වචන කියන ඇඟ ඕදනවා, මූණ ඕදනවා, කකුල් ඕදනවා, මූණ කට ඕද ගන්න ඕම එක වචනයක් කියන නිසා නානවා කියන වචනේ එන්නේ නැහැ. එහෙනම් අපි වඩන ඒ මාර්ගය තුල කොච්චර අපි මේ අනිත්‍ය ධර්මතාවය දැක්කත් අර මූණ ඕදලා නැවයි කියලා ඉතාලි නිටි අන්න ඒ වගේ සමහර දේවල් දැක්කම එහෙම එකක් නැහැ. සම්පූර්ණ නාපු කෙනාටලු තේරෙන්නේ මම සම්පූර්ණයෙන් තෙමුණයි කියලා. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මය අර සම්පූර්ණයෙන්ම නාපු කෙනා වගේ වෙන්න ඕනේ. මූණකට ඕද ගන්නවා. මූණකට ඕදගෙන කකුලත් ඕදගෙන එයා හිතන නාලයි කියලා. හැබැයි ඇත්තටම නාපු කෙනාට දැනෙන සීතලයට දැනෙන්නේ නැහැ. නාපු කෙනාට තිබිච්චේ මානසික සුවය, කායික සුවය, ඒ පිරිසිදු බව එයාට දැනෙන්නේ නැහැ. එයා නාලා නැහැ. නෑවයි කියලා හිතාගෙන ඉන්නේ. අනිත්‍ය ධර්මතාවය අර සම්පූර්ණයෙන් තෙමිච්ච කෙනා අර නාපු කෙනාට දැනෙනවා වාගේ ඒ හැම දේ තුලම අර දැනෙන්න ඕනේ. කැසල් ගෙඩි දෙකක් තියෙනවා. දැක්කම අනේ මේකට ලොකු එකක් මේකට තැලිලා මේක හරියන්නේ නැහැ. ටග්ගල හොඳ එක ගත්තා ලොකු එක ගත්තා. ඒ අනිත්‍ය දැකපු කෙනෙක්ද නැහැ. අනිත්‍ය ගැන තේරුම් ගත්ත කෙනෙක් අනිත්‍ය දැකපු කෙනෙක් නෙමෙයි. දැක්කා කෙනෙක් ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක්. මේ කැසල් ගෙඩිය තැලිලා නැහැ හොඳයි. හරි ශ්‍රේෂ්ඨයි. අරක තැලිලා ඒ ඉඳා ඒක කන්න බෑ. දැන් මේක කටේ විකන්න නැතු ඕම ගිලිනවද? අරකනම් ටිකක් වැඩිලා තැලිලා. දැන් කටේ තියලා මේක 30 වතාවක් විතර මේක විකනකොට අරකට වඩා මේක ජෙලිය වගේ තැලෙනවානේ. ඒ කියන්නේ තැලිච්ච එක කන්නේ කියලා මම ලෝකයන් නඩත්තු කළාට කන්නේ තලලානේ. ඇයි ඒක තේරුන්නේ නැත්තේ? කොච්චර අමුවට තිබුණත් හදට තිබුණත් තලලානේ වළඳන්නේ. කටේ දාලා ඒක තලනවනේ. ඒකට ඉතින් පොඩ්ඩක් තැල්ලා තිබුණා නැයි. ඒ කියන්නේ තාම අනිත්‍ය දැක්කේ නැහැ. මේ නාම රූප ධර්මතාවයේ තුල යථාර්ථය තාම තේරුම් ගත්තේ නැහැ. එයාට එක තේරිලා තිනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. කාන්තාවක් දැක්කම රාගයක් ඇති වෙනවා. ඇයි රාගයක් ඇති උනේ? මොනවා හින්දාද? එයාගේ තරුණකම, ලස්සන, ඇඳගෙන ඉන්න ඇඳුම, එයාගේ ඊනාව, හැවිදීම මොකද්ද? එයාගේ වයස මොනාරි හේතුවක් මුල් කරගෙන රාගයක් ඇති උනේ. මොනාරික මුල් වුණා. ඇයි ඒක මුල් උනේ? වයස නම් මුල් උනේ. ඒ කියන්නේ වයසට යන්නේ නැ කියන එක විශ්වාස කරනවා. ඒ කියන්නේ යට අනිත්‍ය තේරිලා නැහැ. තරුණ කම නම් මුල් උනේ. එයා කිරියම්ම වෙනවා. වයසට යනවා. මහලු වෙනවා. ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ ආවේ. රාගයක් නම් ඇති උනේ. ඒක මේ ලෝකේ කවදාවත් විඳලා ඉවර කරන්න බෑ. එමෙ ඉවර කරපු කෙනෙක් නැහැ. අන්තපුරයට පු රජවරුන්ටවත් ඒක විඳලා ඉවර කරන්න බැරි වුණා. එහෙනම් ඒ ධර්මතාවය නොවැටිච්ච නිසා අර ප්‍රශ්න ඇති වුණේ. එහෙනම් අපි තුල පවතින නিত্য ධර්මතාවය. අපි තුල පවතින නিত্য ධර්මතාවය. මොකද්ද අපි තුල පවතින්නේ? අවිද්‍යාව මුල් කොටගෙන අපි හිතනවා මේක පවතිනවා කියලා. මේ මේකක් තියෙනවායි කියලා. ඒ නිසාලු අර කර විදියට අටගත්තේ. හැම කෙලෙසයක්ම අපේ ජීවිතය තුල ඒ අනිත්‍ය ධර්මතාවය අමතක වෙනකොට, ඒව අනිත්‍ය වෙන්නේ නැහැ ස්ථිරයි කියලා අපිට තේරෙනකොට, එහෙම විශ්වාසයක් අටගන්නකොට ඒක තුළින් අර කෙලෙස් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ තාම යා අනිත්‍ය වඩලා ඉවර වෙච්ච කෙනෙක් නෙමෙයි. වඩන්න ඕනේ. දිගටම වඩන්න ඕනේ. සතර ඉරියව්වේ වඩන්න ඕනේ. හැම මොහොතක් ගානේ වඩන්න ඕනේ. අර අත හොදලා, කකුල් හොදලා, මූණ හොදලා, ඇඟ හොදලා, පස්සේ ඔළුවට වතුර දාලා සම්පූර්ණ නෑවා වගේ මේක ඉසමුදුනේ ඉඳලා යටිපතුල වෙනකම් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඉඳ ගන්නකොට හිතන මෙතන ඉඳගත්තත් හොඳයි, ආන්සි වෙන්න පුළුවන්. විත්තිර පොඩක් ආන්සිලා අරිසුවයි. ඒකට වටිනාකමක් දුන්නා. ඇලීමක් අටගත්තා. ඒ නිසාම එතන වාඩි වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ මානසික සුවේ කොහෙද තියෙන්නේ? නිවීම තුල. නිවෙන් නැති කෙනාව මාලිගාවේ තිබ්බත් ඒ මනස රැඳ නිඳ යන්නේ. ඒ මනස කල්පනා කරනවා. අර ගී වී ටික තියෙන ඒ ටික කපන්න ඕනේ, අටුව එක රැස් කරන්න තුන අතන පොඩ්ඩක් මේ පැල ටිකක් තියෙන ඒක ඉටවන්න තියෙන නියර රයින්ඩ තියෙන ඔහොම එකක් කල්පනා කරනයි. රජ මාලිගාවේ ගියත් සිත නිවිලා නැත්තම් විවේකෙ හම්බෙන්නේ නැහැ. සිත නිවිලා නම් උලෙත් විවේක ගන්න පුළුවන්. තනි කකුලෙන් ඉිටගෙන හිටියත් එයාට විවේක ගන්න පුළුවන්. ඇයි? එයාගේ විවේකයේ තින්නේ කය නෙමෙයි සිතේ. මිනිසු නිදිපැති බොනවා. ඇයි නිදිපැති බොන්නේ? නිින්ද යන්නේ නැති නිසාද නෑ? එයාට මානසික විවේකේ නෑ. එයාගේ සිත නිවිලා නෑ. කලබලයි. ඒ නිසා එයාට නිින්ද යන්නේ. ගොඩාක් තපස්වරු මේ අනිත්‍ය ධර්මතාවය වඩනකොට වැරදෙන විශේෂතන. එයාට හිතෙනවා දැන් මම වඩලා ඉවරයි. දැන් හැමදේම අනිත්‍ය වෙනවා. හරි, මෙයා කිරියම්ම වෙනවා. හරි, මේක වයසට යනවා. හරි, මේක කැඩෙනවා. පාත්‍රය කොහොම ජීර්ණ වෙනවා, දිරාපත් වෙනවා, මේක මලකඩ කරනවා. හරි, හරි. දැන් හරි, දැන් ඔක්කොම අනිත්‍ය දෙක. ඊළඟට මොනවද වඩන්නේ? ඊළඟට වඩන් දෙකක් නැහැනේ. එතකොට මේ දැන් මං අනාගාමී නම් මේ දැන් rahat වෙන්න මොනවද කරන්න ඕනේ? එහෙම කියලා එයාට උළුවට එකක් එනවා. එයාට හිතෙනවා දැන් කමඨාන දුන්නාම විනාඩි 15 මං වඩලා ඉවරයි කියලා. ගුරුවරයා දිහා බලලා තේරුම් ගන්නවා එයාට තාම කමඨාන තේරිලාවත් නැහැ. ඇත්තටම කමඨාන තේරිලා නැහැ. කමඨාන තේරිච්ච කෙනාගෙන් එක ප්‍රශ්නයක් එනවා එළියට. එක ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නය කවදද ඒ ශිෂ්‍යයා අහන්නේ? එදාටලු ගුරුවරයා ඊළඟ එක කියලා දෙන්නේ. අනිත්‍ය ධර්මතාවයේ පටවි මට්ටමක් දේශනා කරාම ගෝලයාට, ගෝලයා පටවි මට්ටම වැඩුවයි කියලා දැනගන්නේ එයාගේ අවබෝධය තුළ එයා ප්‍රශ්නයක් ගොඩනගනවා. ඒක ඒ ප්‍රශ්නෙම නෙමෙයි. එක එකනට අවබෝධ මට්ටම වෙනස්නේ. එයා මොනවාරි ප්‍රශ්නයක් අහන හැබැයි ඒ ප්‍රශ්නේ තුළ අර උත්තරේ තියෙනවා. අධ්‍යාපනයේ වැඩි කෙනා ටිකක් වෙනස් විදියට ආයි, අධ්‍යක්ෂින් වැඩි කෙනා වෙනස් විදියට ආයි, පෙර සංසාරේ පුරුදු කරපු කෙනා තවත් වෙනස් විදියට ආයි, කලබල කෙනා වෙනස් විදියට ආයි, සංසාරේ වැඩිපුර රාගෙන් හිටපු කෙනා ඒ ප්‍රශ්නේ තවත් විදියකට ආයි, ලෝභයෙන් හිටපු කෙනා ඒ ප්‍රශ්නේ ලෝභයට සාපේක්ෂව මොනවාරි සාපේක්ෂව ආන අය. හැබැයි ඒ ප්‍රශ්නේ තුල අර උත්තරේ තිබුණාම ගුරුවරයා දන්නවා එයා පටවියෙන් අනිත්‍ය දැකලා ඉවරයි. 125ක් ඉවරයි. ආපෝවලින් අනිත්‍ය වඩන ටික ඊට පස්සේ ආට දේශනා කරනවා. එතකොට තමයි තියෙන ආ මේක තමයි එනං ඊළඟ පියවර. එනං ඊළඟට මම වඩන්න තියෙන මේක. ඇයි? ඒක යාට තේරෙනවා අර කලින් එක වඩපු නිසා. ඕ ලෙවල් ලියපු නැති කෙනෙකුට අපි ඒ ලෙවල් පේපර් එකක් දෙනවා. සී නැතුව වැටෙනවා. ඇයි? ධන ලකුණක් තියෙනවා, හිරක් තියෙනවා, 25ක් තියෙනවා, මේ බෙදීමක් තියෙනවා, සමානයි කියලා කියන A B C කියලා කියනවා, A සමානයි 4යි කියනවා, B සමානයි 5යි කියනවා. සී නැතුව වැටුණා. වතුර ගාලා ඇරුණාම ආයි කොලේ දැකලා ආයි අදගෙන වැටෙනවා. ඇයි? ඕ ලෙවල් වත් ලියලා නැති මනුස්සයාට ඒ ලෙවල් පත්‍රය දැම්මම සී නැති වෙන එක සාධාරණයි. හැබැයි ඕ ලෙවල් ලියපු කෙනාට ඒ ලෙවල් පත්‍රය දුන්නම මේ කල්පනා කරන අපිට ඒ කාලේ මේම එකක් ඉගෙනනවා. හැබැයි මේක ටිකක් වෙනස්. හැබැයි මේක මේ විදිහටයි වෙන්න ඕන. අර සමීකරණය මේකට ගැලපෙන්නේ නැහැ. හැබැයි මේකටත් අර වගේ සමීකරණයක් තමයි එන්න ඕනේ. වෙන සමීකරණ නැහැ. ඒවා යාට තේරෙනවා. 60% විතර තේරෙනවා. ඉතුරු 40% යට තේරෙන්නේ නැත්තේ. එයා සී නැතිව වැටෙන්නේ. එයා බර කල්පනාවක් ඉන්නවා. අර කට්ටිය සරලව විසඳනවා. මෙයා ගොඩාක් කල්පනා කරලා වේසලා කොමරයක විසඳනවා යව. කල් යනවා. ඒ වගේ තමයි මේ අනිත්‍ය ධර්මතාවය පටවියෙන් දකින්න ඕනේ. ආපෝ වලින් දකින්න ඕනේ. වායෝ වලින් දකින්න ඕනේ. තේජෝ වලින් දකින්න ඕනේ. සතරමා භූතයාගෙන්ම එයා අනිත්‍ය කවදාද ප්‍රත්‍යක්ෂ කරන්නේ? එදාට ශිෂ්‍යයාට සාපේක්ෂව මේ ලෝකේ කිසිම නිත්‍යතාවයක් නැහැ. නිත්‍යයක් පැවත්මක් අට ගන්නෑ. අනිත්‍ය වඩන්න, අනිත්‍ය වඩන්න, නිතරම අනිත්‍යමනේ කරන්න කියලා ගුරුවරයා කියනවා. ඇත්තටම ගුරුවරයා අනිත්‍ය වඩන්නද කියලා කිව්වේ නැහැ. ගුරුවරයා එහෙම එකක් කිව්වේ නැහැ. ඒක තේරෙන්නේ ඒ පටවි මට්ටමේ ධර්මතාවේ ප්‍රත්‍යක්ෂ වෙච්ච දාට. අනේ ගුරුවරයා අනිත්‍ය වඩන්න වඩන්න කිව්වට මේ අනිත්‍යයක් නෙමෙයිනේ වඩන්න කියලා තියෙන්නේ. මොකද්ද? පැවත්මේ නිදාසෙන්න කියන්නේ. අනිත්‍යයි කියනකොට අපි ඒකට හවු වෙන්නේ නැහැ. ඒ පැවැත්ම තුල රැඳෙන්නේ නැහැ. ඒ පැවැත්ම නඩත්තු කරන්නේ නැහැ. එනම් පැවැත්මෙන් නිදහස් වෙන කමඨාණක් මේ අනිත්‍ය කියලා කියන්නේ. කොහොම? අප තාම නිදහස් වෙලා නැහැ නේ. තාම වටිනාකම් පේනවනේ. තාම ලස්සන දැනෙනවනේ. තාම රස දැනෙනවනේ. තාම අදහස් තියෙනවනේ. අපිට හිතන දේවල් කරන්න හිතෙනවනේ. අපිට ඕනෑ විදිහට ජීවත් වෙන්න හරි ආසයිනේ. උඩඟුකම ඇති වෙන්නේ නැද්ද? මාන්න ඇති වෙන්නේ නැද්ද? ආහකාරකම ඇති වෙන්නේ නැද්ද? කලබල වෙනකොට තරහා යන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ප්‍රශ්නම එකක්ම තියෙනවා නම් තාම ඒ කියන අනිත්‍ය ධර්මතාවයේ තුලින් පටවියෙන් පවතිනා වූ ඒ කියන පැවැත්මෙන් අපි තාම නිදහස් වෙලා නැහැ නේ. තාම ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඕනම ධර්මතාවයක් ඕනවට වඩා වැඩුව ඒක බවට යපත් වෙනවා. පීනන මිනිස්සු, වතුර පීනන මිනිස්සු අවුරුදු 10 15 20 පීනනවා. පීනලා අපින වතුරමයිනේ. උදේ ඉඳලා අවස් වෙනකම් වතුරමයි. කාලයක් යනකොට මාළුවට යාට වෙනසක් නැහැ. නිකන් ලාවටින් අවේ පහ වෙලා ඉන්න. එයා මාළුවෙක් වෙලා. ඕනවට වඩා එක කළාම ඒක බවටමපත් වෙනවා. ඒක මානසික ස්වභාවය, චිත්ත ස්වභාවය. අනිත්‍ය දැකලා දැකලා අනිත්‍ය වඩලා වඩලා ඇස කන දිව නාසය සමසිතේ මේ අනිත්‍ය කියන කමඨාන පුරුදු කරලා එයා අනිත්‍ය බවටපත් වෙනවා. මම අනිත්‍ය නම් පැවැත්මට මොකද වෙන්නේ? ওই ටික තමයි වඩන්න තියෙන්නේ. මම අනිත්‍ය වෙනවා කාලයක් යනකොටයි ඕනට වඩා මේක වැඩුවාම හැමදේම අනිත්‍යයෙන් පේනවා, අනිත්‍යයෙන් ඇයෙනවා, අනිත්‍යයෙන් දකිනවා, අනිත්‍යයෙන් සිතෙනවා, අනිත්‍යයෙන්මයි ජීවත් වෙන්නේ. කොට්ටේක ඔළුව තියන් ඉන්නවා. තියෙන නිසා ඔළුව තියෙනවා. ඒක නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒව පවතින්නේ නැහැ. කවුරු මේක ගන්න පුළුවන්. මේක පරණ වෙන්න පුළුවන්. පුස් බැඳෙන්න පුළුවන්. අපට අවශ්‍ය නැහැ කියලා අපිට එපා වෙන්න පුළුවන්. තව කොටයක් හම්බුනොත් ඒක අපිම අයින් කරනවා. ඒක ඈත් වෙනවා අපෙන්. එහෙම වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය ධර්මතාවය නිතර නිතර මෙනෙහි කරලා පුරුදු කරලා කාලයක් යනකොට එයා අනිත්‍ය බවට පත් වෙනවා. ඒ අනිත්‍ය ධර්මතාවයට තියෙන එකම සාක්ෂිය තමයි පැවත්මෙන් එයා නිදහස් වෙනවා. එයා තුල අට ගන්න නිවීම ඒ පැවැත්ම නිදහස් වෙච්ච එකට එකම සාක්ෂිය. ගස්කොළන් අනිත්‍යයි නේ. දළු දම්මාම සතුටක් දැනෙනවද නැද්ද? අවංකවම කියන සතුටක් දැනෙනවද නැද්ද? ඇයි ඒ දැනෙන්නේ? ඒ කියන්නේ දළු දාන්න කලින් කොළ තිබුණා නේද? කොළ එකපාට මේ එකපාට එළියට ආවේ නැහනේ. ඒවත් දළු වෙලා නේද ආවේ? ඒ මෝරප කොළත් එක්තරා කාලයක දළු නේද? ඇයි ඒක දකිනකොට සතුටක් ආවේ නැත්තේ? ඒ කියන්නේ ඒක දලු කියලා පිළිගන්නේ. හැබැයි මේ දාපු දලු අනේ දලු ඇවිල්ලා නේ නම් අර ලස්සන දැන් නම් දලු දැම්මා ගා හරි ලස්සනයි ආසයි. හැබැයි මේකත් අර මෝරපු කොළේ බවට පත් වෙනවනේ. එහෙනම් මෝරපු කොළත් එක්තරා කාලයක දලුනේ. ඇයි ඒ ධර්මතාවය දැක්කේ නැත්තේ? ඇයි ඒ දලු වලට වටිනාකමක් ආවේ? ඒ දලු ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ කියලා ඇයි තේරුන්නේ නැත්තේ? අර පල්ලෑ එකක් දලු තමයි පැවතුන්නේ නැනේ. ඒකනේ මෝරපු කොළ. වැටිච්ච කොළත් දලුනේ. ඒක මෝරලා ඉදිලා වෙලිලා වැටිලා තියෙන එකක් දළු තමයි. ඒ දළු පවතින්නේ නැහැ. දැන් මෝරපු කොළත් පවතින්නේ නැහැ. එහෙනම් මේකත් පවතින්නේ නැහැ. ඒතකොට මේකට විතරක් වටිනාකමක් දුන්නේ ඇයි? ඒ දළු දාපුකට වැඩිපුර වතුර දානවා. නිතරම බලනවා. අල්ලලෙන් බලන අර සිනිඳු පුතුමගේ මාර වැඩින උන්ට දළු සෙට් එකක් ඇවිල්ලා තිනවා. හරි ලස්සනයි. කොහොම අනිත්‍ය ධර්මතාවය. ඊළඟට මොකද්ද වඩන්නේ කියන ප්‍රශ්නෙට වඩා මේක හරියට වැඩුණද කියන එකයි ප්‍රශ්නේ. ඇසිය යුතු ප්‍රශ්නය ඊළඟට මොකද්ද වඩන්නේ කියන එක නෙමෙයි. මේක හරියට වැඩුණද කියන එකයි. ඊළඟට මොකද්ද වඩන්නේ කියලා අහන ප්‍රශ්නෙට මම දෙන සරල උත්තරේ තමයි මේකමට අන ඊළඟටත් නැවත වඩන්න කියන එක. ඒතුව තාම මේක හරියට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ අනිත්‍ය ධර්මතාවය තුළ මම දකිනවා තාම මේක හරියට වැඩිලා නැහැ කියලා. ප්‍රශ්නයක් මෙතන ඇති වුණාම අවශ්‍යතාවයක් ඇති වුණාම ඒකට දෙන විස්තරවලින් ඒකට දෙන උත්තරවලින් ඒක විසඳන්න ගන්න ක්‍රියාමාර්ගවලින් ඒ අනිත්‍යතාව ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියලා මට පේනවා. හැබැයි ඒවා මම මොකද කියන්නේ? නමුත් මට ඒවා පේනවා. ඒවා තාම වැඩිලා නැහැ කියලා. ඒ වැඩිච්ච කෙනාගේ උත්තරත් පැහැදිලිව පේනවා. ඒ ඉරියව්වලින් එයා කියන ඉරියව්වල යතිරෙනකොටම අපිට තේරෙනවා ඒකට තේරිලා තියෙනවා කියලා. කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද කියලා ප්‍රශ්නයක් අහන්න ඕනේ. පටවි මට්ටමේ අනිත්‍ය වඩපු ශ්‍රාවකයාගෙන් එම ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඒ මැව්වම එයා ඒක උත්තරයක් දෙනවා. ඒ උත්තරේ දෙන්නේ ඒක වඩපු කෙනා විතරයි. කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද සරල ප්‍රශ්නයක්. පටවි ප්‍රශ්නයක්. හැබැයි ඒකට උත්තරේ දැන් දෙන්න බෑ. ඇයි දැන් දුන්න වෙන එකක් කියවෙන්නේ. වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනේ. මේ ලෝකේ කරන්නද එහෙම එකක් තමයි ඉන්නේ. ඒ නියම උත්තරේ එන්නේ. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. හැමදේම අනිත්‍යයි. හැමදේම අනිත්‍ය නම් මේ ලෝකේ කිසිම තැනක පැවැත්මක් නැත්තම් පැවැත්මක් ඇති උනේයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ අර පටවියෙන් වඩපගෙනා දන්නවා. පැවැත්මක් නැති ලෝකයේ තුල පැවැත්මක් පවතින්නේයි. සරල උත්තරය. මේ හැමදේම නොපවත්ම තුල තියෙනවා කියලා දන්නේ නැහැ මිනිස්සු. මොන කොච්චර සරලද කියලා. ඒවා පොඩි කාලේ අපට තේරුණේ. මේවා පවතින්නේ නැහැ කියලා මිනිස්සු දන්නේ නැහැ. අවුරුදු කුමාරි, සමෘද්ධි කුමාරි, දිස්ත්‍රික්කේ මේ රූ රජින ඕම එකක් කියලා මිනිස්සු හරි පෙම්බැඳෙනවානේ. පස්සෙන් යනවා කැමති වෙනවා කොමරි එක සාද බඳනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ. ගෙදර ඉන්න අර කිරියම් අර වයසට ගිහලා වකුටු වෙලානේ එදා ඒ වගේ මෙයා වෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා කොමාරි අවුරුදු කුමාරි බඳින්න ඕනේ කියලා තමයි හිතන්නේ. එයා කිරියම්ම වෙනවා, අපේ අම්මා වගේ වෙනවා. කිරියම්මගේ අම්මා ඉන්නේ. ඒ මුත්තණිය ඒ තත්ත්වයට පත් වෙන ඒවා මොකවත් එයා දන්නේ නැහැ. ඒක විශ්වාස කරන්නේ නැහැ එයා. එයා හිතන්නේ මේ අවුරුදු කුමාරි ඕමම ඉන්නවා. අවුරුදු 500ක් 1000ක් ඕමම එහෙම එකක් එයා හිතාන ඉන්නවා. මේ ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා ඒවා පවතිනවායි කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒකට බුදුහාඳුරෝ අවිද්‍යාව කියලා කියනවා. වඩලා නැත්තම් ඒක මට තේරිලා නැත්තම් මමත් එතන තමයි ඉන්නේ. දුකයි එම කියන්න. භික්ෂුවක් දිහා බලලා පැවත්මේ ඉන්නවා කියලා කියන දුකයි. නමුත් ඇත්ත ඒකනේ. කොහොමද ඇත්ත වසන්නේ? කියන්න වෙන වචනයකුත් නැහැ. එයත් පැවත්ම තුල තමයි ඉන්නේ. පිළිගන්න කැමති නැහැ. පින්ඩපාත හොඳ දානයක් හම්බෙනවා. අපි දන්න මේවා රසවත් කෑම කියලා. තව කෙනෙකුට දෙන්න හිතෙන්නේ නැහැ. එට උදේ වෙනකොට එළිය තිබ්බනම් එළිය පිළුණු වෙනවා. බඩේ තිබුණා නම් බඩේ පිළුණු වෙනවා. ඇත්තද බොරුද? ඒ විශ්වාසය තිනන මේක බෙදා ගන්නවානේ. ඇයි බෙදාගත්තේ නැත්තේ? ඒක පිළුණු වෙන්නේ නැහැ. එහෙම විශ්වාසයක් එයා තුළ තියෙනවා. ඒක රසයි, ඒක පිළුණු වෙන්නේ නැහැ, ඒක තියා ගන්න ඕනේ. අපිට ජීවිත කාලේ පොඩ පොඩ ගන්න ඒක අවශ්‍යයි. එහෙම එකක් එයා හිතාගෙන ඉන්නවා. එයා දන්නේ එළිය තිබ්බාම් පෑ 24න් එළිය පිළුණු වෙනවා. වළඳලා බඩ ඇතුලේ තිබුණාම් බඩ ඇතුලේ පිළුණු වෙනවා. ඒ පිළුණු වෙන එක නවත්තන්න පුළුවන්ද බෑ? කුණු වෙන එක පණුව ගන්න එක නවත්තන්න පුළුවන්ද බෑ? කෑවොත් අසුචි වෙන්නේ නැතුව නවත්ත ගන්න පුළුවන්ද බෑ? එළිය තිබුණු කුණු වෙන එක ගඳ ගන්න එක නවත්තන්න පුළුවන්ද බෑ? ඒක දැකපු කෙනා මේ ලෝකෙ කිසිම දෙයක් නවත්තන්න ස්වාමිනී පොලොස් ටිකක් වළඳන්න. ඇයි? නෑ වළඳන්න ස්වාමිනී. ඇයි? යා දන්නවත් තව පැවිසිද මේක පිළුණු වෙනවා. මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියලා දැකපු කෙනාට පැවත්මක් නැහැ. හැබැයි පවතින්නේ නැහැ කියලා දැකපු නැති කෙනා පොලොස් කෑලි දෙකක් දැම්මයි මින්තරේ යටින් තිබ්බා. දවල් දාන්නට. උන්වහන්සේලා දවල් දාන්නට පොලොස් ඕනෙලු. ඒක මේ තිබ්බ තිවර වෙයිනේ. කෑලි දෙකක් දැම්ම කෙලිම අර අට්ටිය අස්සේ අංගුවා. කෙසල් ගෙඩිය කරන් උඩින් තිබ්බා. දවල් දාන්නට මට ඕනේ. ඇයි? උන්වහන්සේට ඒක පෙනිලා නැහැ. ඒක අරන් තියෙනකොටම අපි මොකද කියන්නේ? අපි දන්නවා උන්වහන්සේ මේව පවතින්නේ නැහැ කියන එක දැක්කේ නැහැ. ඒ දැක්කේ නැති නිසා වටහා ගත්තේ නැති නිසා උන්වහන්සේ හිතනවා මේ ඔක්කොම පවතිනවා කියලා. ඒ පවත්ම තමයි නඩත්තු කරන්නේ. උන්වහන්සේටවත් කෙසල් ගෙඩියටත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ මේ කෙසල් ඇවිරිය පිටින් කැන පිටින් වැළඳුවත් අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උන්වහන්සේ මේ නොපවතින බව උන්වහන්සේ දන්නේ නැහැ. ඒක විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ විශ්වාස කරන්නේ මේ නොපවතින ලෝකයේ තුල පවතිනවා. පවත්මක් තියෙන. ඒ පවත්ම තමයි විශ්වාස කරන්නේ. එහෙම එකක් නැහැ. විශ්වාසයක් තියෙනවා. දවල්ටත් මම ඉන්නවාය. දවල්ටත් මම කෑම කනවාය. කෑම කෑවට පස්සේ මට කෙසල් ගෙඩියක් ඕනේය. ඒකත් මම ජීවත් වෙලා ඉඳලා කනවාය කියලා විශ්වාසයක් තියෙනවා. හැබැයි දැන් උස්ම ඉරුණත් විනාඩියෙන් ඉවරයි. පැය 4කට පස්සේ තියෙන එකත් විශ්වාසයි. ඒ නිසා අර කරන් තියෙනවා. අනිත්‍ය ධර්මතාවය වඩන කෙනාට එහෙම පවත්ම කටගන්නේ නැහැ. අනිත්‍ය වඩන භාවනා යෝගියාට කිසිම දෙයක් තුළ පවතින්න බෑ. නොපවතින තමයි කමඨාන දීලා තින්නේ. අනිත්‍ය කියන්නේ නොපවතින කියන එක. එයාට මේ ලෝකේ කිසිම තැනක කිසිම දෙයක පැවත්මකට ගන්න නෑ. ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා. උදේ ඉඳලා හවස වෙනකම් ඊළඟට වඩන්න තියෙන එක. මේ අනිත්‍ය ධර්මතාවය තුළ වැරදිච්ච තැන් හොයන්න. සතර ඉරියව්වෙන් මේ කමඨාන අමතක වෙච්ච තැන්, අතපසු වෙච්ච තැන්, වැරදිච්ච තැන්, පැටලිච්ච තැන් ඒව හොයන්න. එතකොට අපට අහුවෙනවා උදේ ඉඳලා අවස් වෙනකම් මේ තැන්වල වැරදුනා. ඒක නැවත සී කරන්න. පැයක් දෙකක් ගියාට කමක් නෑ අවස් වරුයි. සී කරන්න. ඒ සී කරලා ඒ වැරදිච්ච තැන් නිවැරදි කරන්න. එට දවසේ සතර ඉරියව්වෙන් අනිත්‍ය වඩනකොට ඒ වැරදිච්ච තැන් නැවත නොවැරදෙන පිණිස වග බලා ගන්න. එට දවසේ තවසට කොතන කොතනද වැරදුනේ කියලා බලන්න වෙන තැන් වල වැරදේ. ඒ ටිකක් මැනේ කරන්න. අනිද්දාට ඊයේ එට වැරදිච්ච තැනේ වැරදි ටික වැරදෙන්නේ නැති විදියට වග බලා ගන්න. ওই විදියට 190 කරලා 9085 කරලා 85 ඇට කරලා ඇට 40 කරලා 30 කරලා එකට ගණන්ලා බිඳුවට කරන්න පුළුවන් නම් එතනින් පස්සේ මමත් අනිත්‍ය වෙලා ලෝකයේ සියලුම දේවල් අනිත්‍ය වෙලා පුද්ගලයා සත්‍යත් අනිත්‍ය වෙලා පැවත්මත් ඉපදීමත් අනිත්‍ය වෙලා එහෙනම් කවුද රාපේ වැඩ ඉවරයි. පුළුවන් නම් එට උදේට වඩන්න. බැරි නම් අවුරුදු 6ක් ඇතුළත වඩන්න. එහෙම ගවේෂණය කළේ නැහැ නේද? අනිත්‍ය මට වැඩෙනවා දැන් හැමදේම අනිත්‍යෙන් පේනවා කියලා හිතනවා. ඒ වැරදුනේ කොතනින්ද? පැය 24 මේ ඉන්නවා මේ මානසිකatte. එන වැරදිච්ච තැන නිවැරදි කරන්න එපායි. ප්‍රතිසතේ වැඩි කරන්න එපායි. අද මම අනිත්‍ය ධර්මතාවය තුළ පැය 3ක් හිටියානම් එත පැය 3යි විනාඩියක් හරි වැඩි වෙන්න එපායි. විනාඩියෙන් විනාඩිය ධර්මයක දිනු කරන්න එපායි පැය 24කට. පොඩ පොඩ මේක වැඩි කරන්න එපායි. ඒ වැඩි කරන එක තමයි මාර්ගය. එහෙම වැඩි කරන්නේ නැත්නම් නිකන් ඔයේ ඉතන කොට පොඩක් පඩනවා. පොඩ්ඩක් මේ ප්‍රවෘත්ති ටිකක් ආනවා බලන්නකෝ අර මිනිස්සයා පාංගෙඩියා කරකම් කරන බලන්න මේ රටේ තියෙන ප්‍රශ්න කියලා ඉතින් අනුන්ගේ එකට පෙරකදෝරුව කියලා ඉතින් ඒ මනසට පොඩ්ඩක් බැනලා පොඩ්ඩක් හිත සංසුන් කරගෙන පොඩ්ඩක් විවේකයෙන් ඊට පස්සේ බණක් ආනවා ආලා ආයේ මොනවාරි තියෙන රේඩියෝ එකකින් දානවා දාලා ඒක පොඩ්ඩක් අන් පස්සේ එළියට යනවා ටික ලස්සනට ස්වභාවික ධර්ම දාන ගස් කොළන් එක පොඩ්ඩක් කතා කරනවා මේ මිටියම් කොහොමද මේක වැඩෙන්නේ කමඨාන වඩන කෙනා වැඩ කෙරුවත් වත් කෙරුවත් කුටියේ හිටියත් මොනවා කෙරුවත් එයාගේ කමඨානමයි අරමුණ වැඩ කරනකොට වැඩ තුලත් අනිත්‍ය වැඩෙන්න ඕනේ මාංශි වෙනකොටත් ඒ මාංශි වෙන දේ තුල අනිත්‍ය වැඩෙන්න ඕනේ මල්පම් පූජා කරන්ද බුද්ධ වත කරනකොටත් ඒ අනිත්‍ය වැඩෙන්න ඕනේ පින්දපාත යනකොටත් අනිත්‍ය වැඩෙන්න ඕනේ වළඳනකොටත් අනිත්‍ය වැඩෙන්න ඕනේ කුටියේ ඉන්නකොටත් වැඩෙන්න ඕනේ සතපෙනකොටත් වැඩෙන්න ඕනේ පැම්පාස වෙනකොටත් වැඩෙන්න ඕනේ එහෙම වැඩෙනවද එහෙම වැඩෙනවද සතපෙනකොට කයට සුවයක් දැනෙනවද ඒ සුවේ දැනෙනකොට සනීපනේ පුදුම සනීප ඔය සනීප දිගටම තියෙනවන කොච්චර හොඳද එහෙම හිතනවද නැද්ද එහෙම මාන්සි වෙලා ගොඩක් මාන්තිලා ඇලවෙනකොට පොඩි සනීපයක් දැනෙන කොන්ද දිහරනකොට ඒ දැනකොට ඒ සනීපේ දිගටම තිබුණා නම් කොච්චර හොඳයි කියලා එහෙම ලෝභකමක් ඇති වෙන්නේ නැද්ද ඈ ඇති වෙනවා ඒ ඇයි ඇති වෙන්නේ ඒ අනිත්‍ය දකින්න නිසා කයට ඒ සුවේ දැනෙන්නේ ඇයි තේට්ටුව තියෙන නිසා එහෙනම් සුවේ මටද දැනෙන්නේ තේට්ටුවට දැනෙන්නේ ඒක දැක්කනේ ඒ ප්‍රඥාව නැහැ කය ගොඩක් මාන්සි වුණාම විවේකේ දැනෙනවා ඉඳගත්තාම ඇලුණා විවේකයක් දැනෙනවා ඒ විවේකේ දැනෙන්නේ මට නෙමෙයි මගේ මාංශයට දැනෙන්නේ මාංශි නොවී ඉන්නකොට එහෙම දැනෙන්නේ නැහනේ දැනෙන්නේ ඇයි දැනෙන්නේ නැත්තේ ඒක දැනෙන්න මාංශයක් නැහැ පැය 3-4ක් අවිවේක හොඳට වැඩ කරලා පොඩ්ඩක් දිගලම පුතුමාකාර සුවයක් දැනෙන්නේ සුවේ මට නෙමෙයි දැනෙන්නේ ඒ විඩාවට දැනෙන්නේ ඒ තේට්ටුවට දැනෙන්නේ ඒ මාංශයට දැනෙන්නේ ඒකේ අයිතිකාරයා මම නෙමෙයි ඒ මාංශය දැනෙනවා ඒ මාංශයට විවේකයක් දැනෙනවා විවේකයේ පවතින්නේ මාංශය පවතින තාක්කල් විතරයි මාංශය පවතින්නේ විවේකයේ පවතින තාක්කල් විතරයි මෙයා නිසා මෙයා පවතිනවා මෙයා නිසා මෙයා පවතිනවා මම කොතනද පවතින්නේ මම ඉපදෙන තැන පවතිනවා බලන්නකෝ මට වැරදිච්ච තැන අර දෙක මාකතින ප්‍රශ්න දෙකක්නේ කයේ මාංශයක් පවතිනවා ඒ මාංශය නිසා විවේකයේ පවතිනවා මාංශය නිසානේ විවේකයේ දැනෙන්නේ මාංශය මමද නෑ විවේකයේ මමද නෑ එහෙනම් මම කවුද ඒ දෙකම මගේ කියලා අයිතිවාසිකම් කියන කෙනා මම බලන්න කොච්චර දුර්වල තැනකද මම ඉන්නේ අනිත්‍ය වඩන කෙනාට පටවි මට්ටමේ අවබෝධ මේවා ඒවා පොඩි කාලේ ගුරුවරයා ආනෝ හැමදේම අනිත්‍යද ආ ගාලක් කන පොඩ්ඩක් ආ රිදෙනවද කාටද රිදෙන්නේ එයා කියනවා කනේ පීඩණයට රිදෙන්නේ ඒ වේදනාව කොච්චර වෙලාවක් තියනවද ස්වාමිනි කනේ පීඩණේ තියෙන තාක්කල් පවතිනවා කනේ පීඩනය කොච්චර වෙලාවක් තියෙනවද? ඒ වේදනාව පවතින තාක්කල් එක තියෙනවා. හා. එහෙනම් ඊළඟ එක වඩන්න. ඒ කන ඇල්ලුවේ හරියට වැඩුවේ නැහැ කියන එක නෙමෙයි. චෙක් කරන්න. අපේ ජීවිතය තුළ සැප දුක වර්ණ ගන්ධ රස ඕජා මේකින හැම ධර්මතාවයක්ම මේක තමයි අපිට කියන්නේ. ඒගොල්ල අලුත් එකක් කියන්නේ ඒගොල්ල පරණ කතාවමයි කියන්නේ 2600 කලින් කියපු කතාවමයි තාම කියන්නේ. ඒ අයගේ ප්‍රඥාවට සාපේක්ෂව එක එක විදිහට වැටෙනවා. වතුර බොනකොට හරි සනීපයි. ඒ සනීපේ කාටද දැනෙන්නේ? පිපාසයට. හොඳට වළඳලා වතුර බීලා හොඳට ඉන්න කෙනෙකුට වතුර ටිකක් බාර මේ බොණ්ඩක් බෑ දැන් බිව්වේ නැත්තම් උන්නාසේ තරහත් වෙනවා. ඉතින් බිව්වාම ඉතින් අමාරුනේ මට වතුර තිබා නැහනේ. අපාසෙයි. එන වතුර බොනකොට සනීපය දැන කාටද දැනෙන්නේ සනීපේ ඒ පිපාසයට දැනෙන්නේ පිපාසය පවතින තාක්කල් වතුර සනීපයි පිපාසය සංසිඳුනම වතුර බොන්න බෑ වතුර බොනකොට අමාරු යකට. එයා ඒක ප්‍රතික්ෂේප කරන ඇති වතුර ඇති. ෆිල්ටර් වතුර කමන්නේ ඇති. රත්තරන් මිශ්‍ර කරලා තිනවා. ආ ඒ එපා ඇති. ඇයි? පිපාසය නෑ. එහෙනම් අනිත්‍ය භාවනා වඩන භාවනා යෝගී අනිත්‍ය දකිනකොට මේ අනිත්‍යවල් පවතින්නේ ඇයි? ඒකට සාපේක්ෂව පවතින අවිද්‍යාව මොකද්ද? මේකත් එක්ක දකින්න ඕනි. දැක්කාම ඒ එකකටවත් එයා අහුවෙන්නේ නැහැ. අනිත්‍යයි කියලා කියන්නේ පැවැත්ම නිදාස් වෙනවා කියන එකනේ. පැවැත්ම නිදාස් වෙන්නේ ඒ පැවැත්ම එයා දකින්න එපායි. ඒ පැවැත්ම දැකපු කෙනා ඊළඟට වඩන්න ඕන එක නෙමෙයි ආන්නේ. මේක හරියට වැඩුවද කියලා තමයි ඉස්සෙල්ලා බලන්නේ. ඇයි එයාට තේරෙනවා මේක වැඩුවා නම් හරියට ඊළඟ එක ගුරුවරයා කියන්න ඕනේ මට තේරෙනවා. මට තේරෙනවා. හැබැයි මට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් මේක මම හරියට වඩලා නැහැ. බලන්න එයාගේ අවබෝධය කොච්චර සෙවේ ශිෂ්‍යයට වඳින්න දෙතෙනවානේ. එයාට ධර්මාසනය දීලා අපිට බිම වාඩිලා බණාන්න දෙතෙනවා. ඉච්චර ශ්‍රේෂ්ඨයි. එයා ගුරුවරයා ළඟට එනවා මේක ඊළඟට මොනවද දන්නේ නැහැ. මේක වැඩුවා නම් ඊළඟ එක තේරෙනවනේ. තේරෙන්නේ නැහැ. එහෙනම් ඒක වැඩිලා නැහැ. කොතනද වැරදුනේ? මඟ නවතිනවා එයා. ගුරුවරයා ළඟට යන්නේ නැහැ. වාඩිලා කල්පනා කරනවා. එහෙනම් ආ පටවිය වැඩපු කෙනාට ආපෝ තේරෙනවා. ඊළඟ භූතය නිකන් තේරෙනවා. ඊළඟ භූතය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මේ භූතය තේරිලා නැහැ. හරිනේ. මට සමහර දේවල් වැටහෙන්නේ නැහනේ. මොනාරි කරාම තරහා එනවනේ. පුද්ගලයේ සත්‍යයක් නැහැ. එතකොට තරහා ගියේ කාටද? ඒ කියන තරාව මගේ. තරාව මම වෙමි. තරාව මගේය. මම තරාව තරාව මගේය. දැන් තාම ප්‍රශ්නේ විසඳිලා නැහැ නේ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. සමහර දේවල් වලට කැමති වෙනවා. සමහර දේවල් වලට අකමැති වෙනවා. කැමැත්තක් ඇයි පවතින්නේ? මගේ තුල කැමැත්තක් පවතිනවා. ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉන්නවනේ 500ක් විතර ඉන්නවනේ මට ශ්‍රාවකයෝ. මම පින්ඩපාත යනකොට අඩි 10න් 10ට හැතම්මයක් විතර දිගට පොලිම තියෙනවා. මං හරි ආසයි ඒ විදිහට ඉස්සරහින් යන්න. එහෙම කැමැත්තක් තියෙනවා. ඇයි එහෙම කැමැත්තක් තියෙන්නේ? කාත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න මාවදී ඇරිලා බලන්න මැක්ස් එක්වත් නැහැ. එහෙම ඉඳ අකමැති. ඒ අකමැත්ත නිසා මේ කැමැත්ත පවතිනවා. මේ කැමැත්ත පවතින නිසා අරක අකමැත්ත කිනකින් පවතිනවා. බලන්න ඒ කොච්චර ලස්සන ධර්මත. මේක දකපු කෙනාට අරකත් නැ මේකත් නැ. යට ඉතින් හදන්න දෙයක්වත් නැහනේ. ඇදිලානේ. කොහොම අනිත්‍ය ධර්මතාවය වඩන භාවනා යෝගයට මේක වැටහුන්නේ නැහනේ. එකපාරටම ඇවිල්ලා කියනවා ස්වාමිනී මේ ඊයේ ස්වාමින්වහන්සේලා දෙනමක් වැඩලා ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා ඉන්න තැන් වලට ගිය තැන් වලින් රාත්‍රිලා පිරිනිවන් පායි. ඔබ වහන්සේ පින්ඩපාතේ කරගෙන මාර්ගය වඩන්න. ස්වාමිනී තව දෙන්නේ මානෙන් ඇවිල්ලා ලාස්ති කරන්න. කරපටිය බඳින් ලාස්ති කරන්න. යනවා කලකිරින්නෙත් නැහැ. එනවා කලකිරින්නෙත් නැහැ. ඇයි එහෙම? යන කට්ටිය දිහා බලලා කලකිරෙනවා නම් ඒ ගුරුවරයා ඉන්නෝනේ කියන තැන ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා ශ්‍රාවකයෝ මගේ ළඟ සදාකාලෙටම ඉන්න ඕනේ කියන කැමැත්ත තුළ ඉන්න නිසා යනවට අකමැතියි කියන එකක් ඇදිලා තිනවා. එයාට ඒක තේරිලා නැහැ. යනවට අකමැති ඒක පවතින්නේ ඉන්නවට කැමැත්ත පවතින තාක්කල්. ඒ දෙක අවබෝධ කරපු කෙනාට ඉන්න එක පිළිබඳව සතුටකුත් නැහැ. යන එක පිළිබඳව අසතුටකුත් නැහැ. එයා සබදුක කියන සතුට අසතුට කියන දෙකේ මැදියේ ඉන්නවා. ඉන්න අයට දේශනා කරනවා, කමටහන් දෙනවා, යන අයට ආශිර්වාද කරනවා. ඉන්න තැනින් වඩා ගන්න කියලා. කිසිම කෙනෙකුට ගැටෙන්නේ නැහැ. අනිත්‍ය වඩපු භාවනා යෝගියට මේක තේරෙන්න එපාය. මේ ධර්මතාව වැටහෙන්න එපාය. ඒක වැටහුන්නේ නැහැ කියලා කියන්නේ ඒ අනිත්‍යතාවය තාම සම්පූර්ණ කළේ නැහැ. ඒ ධර්මතාවය පරිපූර්ණ වෙලා නැහැ. ඒ නිසා තමයි එයාට එහෙම ප්‍රශ්නයක් ආවේ. දිගටම වඩන්න ඕනේ. හැම ඉරියව්වෙම වඩන්න ඕනේ. අනිත්‍ය වඩන්න වඩන්න මම නිවෙනවා. ඇයි මම නිවෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඇයි මම නිවෙන්නේ? පැවත්ම මගේ ළඟ තිබිච්ච පැවත්ම පොඩ පොඩ අහිමි වෙලා යනවා. මම නඩත්තු කරපු පැවත්ම මගේ නෙමෙයි වෙනවා. ඒවා දකින්න දකින්න ඒවා මගෙන් අත්හැරෙනවා. නොපැවත්මට යනවා. ඒ යන නිසාලු මම නිවෙන්නේ. වැඩිපුර බැඳෙන්න බැඳෙන්න පැවත්ම නිර්මාණය වෙන්න ඒ අවිවේකයටපත් වෙනවා. එයා දුකටපත් වෙනවා. එයාගේ නිවීම ක්‍රමානුකූල පිරිහෙනවා. එහෙනම් මේ අනිත්‍ය වඩන භාවනා යෝගියාට අර තමන්ගේ හතේ තියෙන දේ අහිමි වෙනවා වාගේ කටේ තිබෙච්ච දේ ගිල ගන්න බැරුව අහිමි වෙනවා වාගේ එයාගේ පරිසරයේ තියෙන දේවල් අතුරු කරන දේවල් ප්‍රමාණිකුලව අහිමි වෙනවා. ඒ පැවැත්ම නැතු වෙලා යනවා. ඒ නොපැවැත්ම තුලින් එයා ගොඩාක් නිවෙනවා. ඇයි? පෙරේද තිබිච්ච ප්‍රශ්න එකක්වත් අද නැහැ. එත අද තිබිච්ච ප්‍රශ්න නැහැ. දවස ගන්න නිවෙනවා. පොඩ පොඩ නිවෙන කෙනා කවදරි සම්පූර්ණ නිවෙනවා. පැහැදිලිද? වඩන්න.